ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි සීතානවනා මහත්මිය අද මේ තාම වටිනා පින්කමක් සිදු කරන අවස්ථාව මේ වසර 18කට කලින් මිය ගිය ආදරණීය සාන්තුරසයා ඒ කීර්තිරත්න මහත්මයා සිහිපත් කරලා ඒ වගේම තමන්ගේ ආදරණීය දෙමව්පියන් වහන්සේලා ඇතුළු මීගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිසයි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් ඔබතුමිය හුඟක් සතුටට පත්වන්න පසුගිය වසර ගාන පුරාම මේ වගේ නොඑක ආකාරයේ පින්දහම් සිදු කරලා සංකෘෂ්‍ය ඇතුළු මීගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කළා. ඉතින් අපේ කරන පින්කම් එම පින්කම සිදු කරන අවස්ථාවේදී මහන්සියෙන් ශ්‍රද්ධාවෙන් කරන වගේම පින්කම් කළ යුණාට පස්සේ කලාව පින්කම් ගැන හිතනකොට ලොකු කුසලයක් දිනු කර ගන්නට පුළුවන්. දානය සිද්ධ කරන අවස්ථාවේදී ඒක දානයක්. ඒ සිද්ධ කළව දානය නැවත නැවත සිහි කරනකොට ඒක ඡාගානුසති භාවනාවක් වෙනවා. අපි සීලය රකින්න වෙලාව සීලමය කුසලයක් වෙනවා. ඒක නැවත සිහි කරනකොට සීලානුසති භාවනාවක් වෙනවා. ඥාතීන්ට විශේෂයෙන් දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරනකොට ඒක අනුමෝදනාවක් වෙනවා. ඒ වගේම ඒ දෙවියන්ගේ ගුණ සිහි කරන අවස්ථාව දේවතානුසුති භාවනාවක් වෙනවා. ඉතින් සීතනවරට කලාව දාන ආදී පින්තහම් ගැන නිතර හිතලා සතුටටපත් වෙන්න පුළුවන්. ඔබතුමීට තියෙන දෙයින් උපරිම ලෙස මහා සංඝරත්නයට උපස්ථාන කළ තියෙනවා. තමන්ට ලැබෙන හැම දෙයක්ම නිතරම බලන්නේ මේ ශාසන වේමෙන් පූජා කරන්නට කැප කරන්න. ඉතින් ඒක කරන්නේ බොහොම ලොකු මෛත්‍රියකින් කරන්නේ. ස්වාමීන් වහන්සේලා කෙරෙහි ලොකු ගෞරවයකින් ඒක කරන්නේ. ඉතින් අපි දන්නවා ඒ කිසිම දෙයක් කරලා නැවත ගුණකතනයක් බලාපොරොත්තු වෙන්නේ නැවේ කරන්නේ. ඒ දේ කරලා හිතේ සතුට සඳහායි කුසලයේ සඳහායි ඒක සිදු කරන්නේ. ඉතින් ඒ සියලු පින්කම් කරේ බොහොම දුෂ්කරතා මැද්දේ. ඇතැම් විට බොහෝ ලොකු ධනයක් තියෙන කෙනෙක් පහසුවෙන් තමන්ගේම වාහනයෙන් ඇවිල්ලා කරනට වඩා ඔබතුමිය කරන පින්කම් සුවිශේෂ පින්කම්. ඒ බොහෝ දේවල්ට වාක් වෙහෙස මහන්සි වෙලයි කරන්නේ. අනිත් ඒ තමයි පින්කම් කරනකොට ඉතාම වටිනා ආනිසංසදායක පින්කම් තමයි සිදු කරන්නේ. විශේෂයෙන්ම විහාරස්ථාන පූජා කරපු ඒ ත්‍රිපිටක ග්‍රන්ථ ටික ඔබතුමියට හැමදාම හිතලා සතුටටපත් වෙන්න පුළුවන්. ඒ පොත්පත් හැමදාම හාමුදුරුවෝ බලලා බණ කියනවා. ඉතින් මේ හැම හාමුදුරුවෝ කෙනෙක්ගේම කාමරවල එයින් එක පොතක් හරි නිතරම තියෙනවා. හැමදාම මේ පොත්පත් බලනවා. ඒක සාමාන්‍ය කුසලයක් නෙවෙයි. ඒක ධර්ම දානමය පින්කමක් වෙනවා. ඉතින් ඒ පොතක් බලලා ස්වාමීන් වහන්සේලා බණක් කියන හැම වෙලාවෙදිම ඔබතුමීටත් ඒ පින අනුමෝදන් වෙනවා. පසුගිය වස් කාලයේ පුරාම මේ ස්වාමීන් වහන්සේලා හුඟක් ධර්ම දේශනා කළා. ඒ ඔක්කොම බණ දේශනා කළේ ඒ පොත්වලින් ඒ සූත්‍ර ධර්ම කියවලා බලලා ඒව සසනවල තමයි ඒ පින්කම් කළේ. ඉතින් ඒ පින්කම විශේෂයෙන්ම ජීවිත කාලය පුරාම හිතල සතුටටපත් වෙන්න. මේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් බණක් කියනවනම් අනේ මම පූජා කරපු ඒ ධර්ම ග්‍රන්ථ බලලා නේද මේ ස්වාමීන් වහන්සේලාද බණ කිව්වේ කියලා ඔබතුමීට හැමදාම සතුටටපත් වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක අනිත් කෙනෙකුට වඩා සුවිශේෂී පින්කමක් විදියට ඔබතුමියගේ ජීවිත කාලය පුරාම සුවිශේෂී මතක සටහනක් විදියට කුසලයේ දිනු කරගන්න පුළුවන්. ඉතින් අපි මේ සම්බුද්ධ ශාසනයක් ලැබපු අවස්ථාව ජීවිතේ කොයිතරම් කරදර කම්කටොළු තිබුණත් අපට සියල්ලක්ම යටපත් කිරීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් අපි දන්නවා කිසා ගෞතම වැනි අය ඒ ඇටිහිටි එකම දරුවා නැති වෙච්ච වෙලාවේදී ඒ දුකෙන් නිදහස් වුණේ මේ ධර්මයට ඇවිල්ලා. ඒ වගේම රජු මාලා වැනි අය, සුනිත සෝපාක වැනි අය ඒ දුක්වලින් නිදහස් වුණේ බුදු ධම්ම සංඝ කෙන තෙරුවන් සරණ ගිහිල්ලා. ඒ වගේම කටාචාරා වැනි අය එක දින මරණ හයක් සිදු වෙච්ච අය ළඟම ඥාතීන් ටික එකම දිනක මිය ගිය පාස්තාවේදී ඒ මහා දුක් සමුදායෙන් නිදහස් වුණේ මේ ධර්මයට ඇවිල්ලා. ඉතින් ඒ වගේම බන්දුල මල්ලිකා වැනි අය එක දවසේ තමන්ගේ දරුවන් 30 දෙනා සංකෘෂයන් කියන මේ 33 දෙනාම මිය ගියපු දුකෙන් නිදහස් වුණේ මේ ධර්මය තුළට ඇවිල්ලා. ඉතින් අපට දැන් මේට එච්චර දුකක් අපේ ජීවිතේ ඇවිල්ලා නැහැ නේද? ඉතින් අපට ඇත්තෙන්ම මේ තියෙන දුක් ටික මේ ධර්මයෙන් නිදහස් වන්නට අනිවාර්යයෙන්ම අපට උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් මේ ධර්මය තුළ එකතකින් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරනකොට අපේ හිත හුඟක් පිරිසිදු වෙනවා. අනිත් අතින් ඒ කලාව පින්කම් නිතර සිහිපත් කරනකොට හිතේ ලොකු සතුටක් මගේ දෑතින් මං හම්බ කරපු දේවල් වලින් මේ වගේ සාසනෙට පූජා කළා, සම්බුත පූජාන්ට වැත්තුවා, සාමෙන් වහන්සේට උපස්ථාන කළා, සිල් සමාදන් වුණා, භාවනා කළා. මේ දෙගෙන හිතන වාරයක් පාසා හිතේ කුසලයේ දින වෙනවා. ඒ අතර විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සතිපට්ඨාන තුළ වාසය කරන්න. අපේ හිතට හිතවිල්ලක් එන හැම අවස්ථාවෙදීම සිහිපත් කරන්න. මේ සිතවිල්ල එන වෙලාවේදී ඒ සිතවිල්ලට අදාළ වූ රූපය, ඇසින් දැකපු රූපය, කනෙන් අහපු ශබ්දය, නාසයෙන් ගඳපු ගඳ සුවඳ, දිවෙන් ගත්තු රසය, ශරීරයෙන් ලැබිච්ච පහස, මෙන්න මේ වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු, මේ රූපස්කන්ධය මේ වෙලාවේ නිදහස් වෙච්ච මොහොතකයි, නිරුද්ධ වෙච්ච මොහොතකයි මා මේ මනසින් මේක නැවත අරගෙන දුකක් හෝ සැපක් විඳින්නේ. අන්නේ රූපය අනිත්‍යයි, රූපය හටගෙන නිරුද්ධ වෙලා මේ වෙලාවේ තියෙන්නේ. මම මේ මගේ මනසම, මගේ මයින්ඩ් එකම මේ රීඩ් කරන වෙලාවක්, ඒ මනසත් දිගට පින දෙයක් නෙවෙයි. මේ මොහොතේ හටගන්න සිත මෙතනම නිරුද්ධ වෙලා ඊළඟට නැවත අලුත් සිතක් ඇති වෙනවා. මෙන්න මේක නිතරම දකින්න. මේ දකින හැම වෙලාවෙම අපි රූපෙන් නිදහස් වෙනවා. රූපෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ අපි මහලු වීමේ දුකෙන් නිදහස් වෙනවා, ලෙඩ වීමේ දුකෙන් නිදහස් වෙනවා, මරණ දුකෙන් නිදහස් වෙනවා, ප්‍රිය විප්‍රයෝගී දුකෙන් නිදහස් වෙනවා. මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්නයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඉතින් ඔබ මහන්සියෙන් හරි හම්බ කරන ධනිය මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් නිර්ලෝභීව පරිත්‍යාග කරලා ලබන උතුම් ආනිසංසය තමයි ස්වාමින් වහන්සේල වෙතින් මේ ධර්මය ශ්‍රවණය කරලා එක අතකින් දාන සීල භාවනාවලින් අපේ ජීවිතය සෝභමාන කරගෙන, අනිත් අතින් සතිපට්ඨානය සතිමත් බවෙන් අපේ ජීවිතයේ සපුරා දුක නිදහස් වන්නටයි බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය දේශනා කළේ. ඉතින් මේ මාර්ගය අපට ගමන් කරන්න පුළුවන් නම් අපි තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තමයි බවටපත් වෙන්නේ. ඒ ලබන මානසික සුවය රජමැදුරක ඉන්න රජ කුමරයෙකුට, රජ කුමාරියෙකුටවත් පින්නතුනේ ලබන්න බෑ. මේ තැනසීම ලබන්න පුළුවන්කම තියෙන්නේ සම්බුද්ධෝත්පාද කාලයක ශ්‍රවණය කරන මේ සද්ධර්මයේ අපේ ජීවිතේ ලැබීමේ ප්‍රතිඵල විදියටයි මේ උතුම් සැනසීම අපට ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔබත් මමත් මේ ජීවත් වෙන මේ උතුම් බුද්ධෝත්පාද කාලයේහි කොයිතරම් ජීවිත අභියෝග තිබුණත් ඒ සියල්ලක්ම ජය ගන්න මාවත අපේ ලැබලා තියෙනවා. ඉතින් අපි තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තමයි වඩපත් වෙන්නේ. ඒ උතුම් සද්ධර්මයෙන් ප්‍රතිඵල ගන්නා ගමන් අද මේ සිද කළා වූ උතුම් පින්කම ආනිසංසයෙන් මේට වසර 18කට කලින් මිය ගිය ආදරණීය ස්වාමි පුරුෂයා, ඒ වගේම සීත නෝනගේ සහබර දෙමව්පියන්, ඒ වගේම සකුන්ති නෝන නමින් මිය ගිය ආදරණීය දෙමව්පියන් ඇතුළු යම් තාක් ඥාති මෙතර ආදී පින් බලාපොරොත්තු වූකෙන් සිටිත් නම් ඒ සියලුම ඥාති වූ මේ වෙලාවේ හොඳට සිහිපත් කරන්න. ඒ වගේම මේට සතියකට කලින් මිය ගියා අනුජාවේ දානගමනෝ නා මහත්මිය, එතුමියත් ඔබ ළඟින් ආශ්‍රය කරපු නෝනා කෙනෙක්. ඉතින් එතුමියත් අපි මේ වෙලාවේ සිහිපත් කරමු. ඒ හැමදෙනාම පින් බලාපොරොත්තු වූකෙන් කිසියම් තැනක සිටිත් නම් මේ පින ඒ අය සිදු කරන ලද පින්කමක්සේ සතුරු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් භාජනය අරගෙන පැන් වඩමින් අපි පුණ්‍ය අනුමෝදනා කරමු. ගාථාව කියමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, යතවාරිවහා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේවයිතෝ දින්නම් තේතානං උපකප්පති, ඔන්න මේ උදකං වට්ටං යතානින්නම් පවත්තති, ඒවමේවයිතෝ දින්නම් තේතානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් බොහෝ කලක් හොඳින් ආරක්ෂා කර දෙත්වා, දෙවියන්ටත් මේ පින නිවන් පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දයා එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දයා එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දයා හොඳයි සේතනෝනා සම්පතිනෝනා මුගක්ම සතුටට පත්වන්න අද මේ හිමිදිරි පාන්දර සිදු කරන්න බලාපොරොත්තු වන දාන මේ පින්කම එස්සරුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරලා ඊටාම ලස්සනට මේ අවස්ථාවේදී දානමය පින්කම ඔබේ දෑතින්ම සිදු කරගන්න ලැබුණා කියලා මුගක්ම සතුටට පත්වන්න මේ උතුම් පින්කම යනිසංසෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනය සැලසේවා ජීවත් වෙන කාලයේහි සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු සබ්බේ තියෝ විවඤ්ඤන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ බවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සුන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සුන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සුන්ති භවන්තු තේ අභිවාදන සීලෙස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු